සජ්ජාතික පෙරමුණේ ප්‍රධානම තර්ක දේශපාල විසඳුම පිළිබඳ. මේගොල්ලෝ ඉදිරිපත් කරන්නේ පරිමාකාලේ බලය බෙදීමක් කියලා. අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක වහලා තියෙනවා. ඒක 13 ඔබට යන එකක්ද? 13 ඔබට එක අංගලක් කරගෙනම ඒ බලය බෙදීම ඒකී රාජ්‍යයකට කරන්න බැරි වෙනවා. එතකොට අපි ඒගොල්ලන්ගේ අහන්න කැමති ඒගොල්ල කැමතිද පලාත් සභාවට පොලිස් බලතල දෙන්නේ? විශේෂයෙන්ම ලංකාවට උඩා රටක. ඒ නිසා ඒ කාරණා ගැන අපි ඒගොල්ලන්ගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ කතා කරන දේවල් ගැන. ඒ වගේම සම්බන්ධ යෝජනා පිළිබඳව ඒගොල්ලෝ මොකද කියන්නේ? එතුමා කියනවා ෆෙඩරල් දෙනකන් රජයකට එකතු වෙන්නේ නැහැ සම්බන්ධ වෙනවා. මේ කාරණා දෙක තුන අපි දැනගන්න කැමති ඒගොල්ලන්ගේ අදහස් උදාස්. විශේෂයෙන් අපි දෙක් සංජාතික පක්ෂ කියනවා සුරංගනා කතා කියන්නේ නැතුව හරියට ඇත්ත කියන්නේ.